Today, our topic is praying in the name of Jesus. අපි අද බලන්න යන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කිරීම. Praying in the name of Jesus. යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කිරීම. From that passage, 1 Timothy chapter 2, verse 5, where Jesus is the mediator between God and man. මේ එක තෙමෝති දෙවන පරිච්ඡේදයේ 5 සහ 6 පද බැලුවොත් යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ ඒ ලෝකයේ සිටින මිනිස්යාත් අතර මැදිහත් කරෝ. I want us to remember a verse that a quotation that Jesus gave in John chapter 14 verse 6. මම මතකයට ගේන්න කැමති ඒ යොහාන් 14 වන පරිච්ඡේදයේ 14 verse 6. හයවෙනි පදයේ යේසුස් වහන්සේ කිව්වා. Now who knows that verse? Put your hand up if you know that verse without looking in your Bible. How the පදේ දන්නේ? ඔබ දන්නවා නම් ඔබගේ අත උස්සන්න. Who knows? Show me if you know. Okay, this is your verse to know for the week. Okay? මේ පදේ ඔබ මේ සතිය තුල දැනගන්න අවශ්‍යයි. Very, very important verse. ඉතා වැදගත් පදයක්. Okay, this verse is good for us. This verse is good for us when we are talking to people about Jesus. මේ පදය ඇත්තටම අපටත් හොඳයි. නමුත් වැඩි විශේෂයෙන්ම අපි අන් අයට කතා කරනකොට දෙවියන් වහන්සේ ගැන මේ පදය ඉතා වැදගත්. Maybe when you read it, you'll remember it. ඔබ මේ දෙක කියෙව්වොත් ඔබට මතකයට එනවා. John 14 verse 6. What does it say? මොකක්ද ඒකෙන් කියන්නේ? Jesus said what? I am. යේසුස් වහන්සේ කිව්වා මාර්ගයද සැබෑවද The light. ජීවනයද මමයි කියලා. No one මා කරණ කොටගෙන මිස comes to the Father කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට but by me. පැමිණෙන්නේ නැත. Okay, say it again. In English, let's say it. Jesus said, I am the way, the truth, and the life. No one comes to the Father but by me. අපි සිංහලෙන් කියමු. John 14:6. යොහාන් 14:6. යේසුස් වහන්සේ ඔහුට කියන සේක්‍ය මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මම කරණ කොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත. Okay, that's your memory verse. What does that verse say? ඒ පදෙන් මොකක්ද කියවෙන්නේ? Jesus said, I am what? A way? යේසුස් වහන්සේ කිව්වා the මම මාර්ගයක් කියලා. Oh, I am the way. Which one? The way. When you are the way, that means you are the way. යේසුස් වහන්සේ කිව්වා මම තමයි මාර්ගය කියලා. මම තමයි මාර්ගය කියන්නේ යේසුස් වහන්සේම තමයි I am not a way. So you might be able to go this way to God, or you might be able to go this way to God, or you might be able to go this way to God. He wasn't a way. He is the way. යේසුස් වහන්සේ මාර්ගයක් නොවේ. ඒ කියන්නේ මේ විදියට නැත්නම් මේ පැත්තට නැත්නම් මේ පැත්තට යන්න පුළුවන් මාර්ගයක් නොවේ. යේසුස් වහන්සේම තමයි මාර්ගය. Jesus said, I am the way. යේසුස් වහන්සේ කිව්වා මම තමයි දෙවියන් වහන්සේට යන්න තිබෙන මාර්ගය කියලා. Jesus said, I am the truth. යේසුස් වහන්සේ කිව්වා මම තමයි සත්‍ය කියලා. Jesus said, I am the life. මම තමයි ජීවනය කියලා යේසුස් වහන්සේ කිව්වා. No one. Who? කවුරුවත්. මොකක්ද? කවුද? Who? කවුද? No one. කවරෙක්වත්? No one. කවරෙක්වත්? No one can come to the Father in heaven except through Jesus. මා කරණ කොටගෙන මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත. Okay? No one. කවරෙක්වත් no one කවරෙක්වත් it doesn't matter who we are අපි කවුද කියන එක ප්‍රශ්නයක් it doesn't matter what we've done අපි පසුගිය කාලේ කරපු දේ කමක් නැහැ. It doesn't matter where we're born. අපි ඉපදුනේ කොහෙද කියලා බලපාන්නේ නැහැ. It doesn't matter about our bank account. අපේ බැංකුවේ කොච්චර තියෙනවද කියලා බලපාන්නේ නැහැ. No one can come to the Father unless you come through Jesus Christ. පියාණන් වහන්සේ වෙතට කාටවත් යන්න බෑ යේසුස් වහන්සේ තුලින් ඇරෙන්න. There is a way to the Father and the way is through Jesus Christ. පියාණන් වහන්සේ වෙතට යන්න මාර්ගයක් තියෙනවා. ඒ මාර්ගය තමයි යේසුස් වහන්සේ. Amen. What he has done for us. යේසුස් වහන්සේ අප වෙනුවෙන් කළා වූ දේ කරන කොට. Through his death. වහන්සේගේ ඒ Through him going to hell. Muhanse nireyata yama. Through him defeating the devil. Yakshyawa parajaya kirima. And through him rising again. Muhanse nawatha nagitima. Because of that, there is a way to the Father. Piyanan muhanse wetata yanna apada margayak thibenawa. And we come to the Father through him. Api piyanan muhanse tulata yanne Jesus muhanse vithin. Jesus is the mediator. In order to bring man to God. Jesus wahanse tamai medihatkaru manushya loke sitina manushya deviyan wahanse wetata genema. And once we have come to God, we are born again. Api deviyan wahanse wetata paminiyahama api navatha uppadanaya labanawa. Do you know why we're called born again? Oba dannawada ai kiyanne kiyala navatha uppadanaya labanawa kiyala? We were born first when we were born from our mother. Api ඉස්සල්ලාම ඉපදුනේ අපේ මව් කුසින් ඉපදෙනකොට. That's when we were first born. එතකොට තමයි අපි ප්‍රථමයෙන්ම ඉපදුනේ. We are born again when we come to the Father. අපි නැවත උපාදනය ලබන්නේ අපි පියාණන් වහන්සේට ගියහම. Because we are spiritually born. අපි එතකොට ආත්මිකව නැවත ඉපදෙනවා. So we are born again. That's where the term comes from. එතනින් තමයි මේ වැකිය එන්නේ නැවත උපාදනය වීම. And once we are born again, what happens to us? We receive eternal life. අපි ඒ නැවත උපාදනය වුණහම අපි සදාකාල ජීවනය ලබනවා. We have that divine nature of God in us. ඒ දිව්‍යමය ස්වභාවය අපි තුල හටගන්නවා. We are one with him. දෙවියන් වහන්සේ සමග අපි ඒකත්වය ලබනවා. We are citizens of the kingdom of heaven. ඒ අපි ස්වර්ගික තලයේ අපි citizens ලා. පුරවැසියන් වෙනවා. පුරවැසි බව ලබනවා. His life is in me. වහන්සේගේ ජීවනය අපි තුලයි. And once I come into the presence of the Father, I don't come and then go and come and then go and come and then go. අපි දෙවියන් වහන්සේගේ අභිමුඛයට පැමිණියහම ඇවිල්ලා නැවත ගිහිල්ලා ආපහු ඇවිල්ලා එහෙම දෙයක් සිදු වෙන්නේ නැහැ. Once I'm a citizen of heaven, I am always a citizen of heaven. අපි ඒ ස්වර්ගික තලයේ අපි පුරවැසි භාවය ලැබුවහම So once I දිගටම අපි ඒ පුරවැසි භාවය තුල සිටිනවා. Once I have come to the Father through Jesus Christ, I remain in that place with the Father. අපි එක් අවස්ථාවක දෙවියන් වහන්සේව පිළිගන්න විට අපි පියාණන් වහන්සේ වෙතට ගියහම අපි උන්වහන්සේ තුල සිටිනවා. So when I pray, I don't need to pray through Jesus Christ. අපි යාඥා කරන විට නිතරම යේසුස් වහන්සේ තුලින් යාඥා කරන්න අවශ්‍ය නැහැ. Yeah, අවශ්‍ය නැහැ. You understand that? We become to the Father through Jesus Christ when we're born again. අපි නැවත උපාදනය ලැබුවහම ඒ අවස්ථාවේ අපි පියාණන් වහන්සේට යනවා යේසුස් වහන්සේ තුලින්. But once I'm there, I don't have to come through Jesus Christ anymore. ඒ ස්ථානයට අපි ගියහම පියාණන් වහන්සේ වෙතට එකපාරක් ඒ නැවත උපාදනය ලැබුව අවස්ථාවේ දිගින් දිගටම අපි ඒ දේ කරන්න අවශ්‍ය නැහැ. So we don't ever need to pray through Jesus Christ our Lord. අපි දැන් යේසුස් වහන්සේ තුලින් යාඥා කරන්න අවශ්‍ය නැහැ. Because I am with the Father. මොන්ද අපි පියාණන් වහන්සේ සමග සිටින නිසා. And I can pray in the name of Jesus. අපි යේසුස් වහන්සේගේ නාමයෙන් තමයි යාඥා කරන්නේ. Do you understand the difference? None of this through Jesus Christ prayers anymore. We can pray in the name of Jesus. දැන් තවදුරටත් අපි යාඥා කරනකොට යේසුස් වහන්සේ තුලින් යාඥා කරන්න අවශ්‍ය නැහැ. යේසුස් වහන්සේගේ නාමයෙන් තමයි අපි If we pray through Jesus Christ, it's like we are always making Jesus a medium between me and God. අපි දැනුත් නිරන්තරයෙන් යේසුස් වහන්සේ තුලින් යාඥා කරනවා නම් අපි යේසුස් වහන්සේව මාධ්‍ය කරගන්නවා අපි සහ දෙවියන් වහන්සේ අතර. But Jesus is not a medium. Jesus is much greater. යේසුස් වහන්සේ තවදුරටත් මාධ්‍යයක් වෙන්නේ නැහැ අපිට. උන්වහන්සේ ඊටත් වඩා much greater. උන්වහන්සේ විශිෂ්ට ස්ථානයක සිටිනවා. We can pray in his name. අපි යේසුස් වහන්සේගේ නාමයෙන් තමයි යාඥා කරන්නේ. And we will look at that today. අපි ඒ දේ බලන්න යනවාද? Because when we pray in his name, it's like we are standing in his place. අපි යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනකොට අපි උන්වහන්සේගේ ස්ථානය ගන්නවා. Right. The first thing I want to look about praying in the name of Jesus is from John chapter 16. අපි බලන්න යන පළවෙනි කාරණාව තමයි යොහන් 16:23. And okay, John 16:23. And the point is, we have a new day, we have a new people, and we have a new way. A new day, අලුත් දවසක්, a new people, අලුත් සෙනගක්, and a new way, අලුත් මාර්ගයක්. Amen. Amen. In John chapter 16, Jesus is talking to his disciples just before Gethsemane begins. Gethsemane ite yanna kalin Yesus wahanse unwahansege golayanta katha karanawa. And he's talking to them, telling them, you are going to be sad. Yesus wahanse kiyenawa obala dukata pat wenna yanawa. Because I'm going away. Manda mama yana nisa oba. But I will come back. Namuth mama nawata enawa kiyala. And he's talking to them of the Holy Spirit. He's talking to them of when he comes back, and he's talking to them of the Holy Spirit. සුදාත්මයන්න් වහන්සේ ගැන කතා කරනවා උන්වහන්සේ. And then in verse 23, this is what he said. 23 වෙනි පදය මෙයි කියන්නේ යේසුස් වහන්සේ ගෝලයන්ට. Well, let's start from verse 22 so that we can get the context. 22 වෙනි පදයෙන් පටන් ගන්නමු. Jesus speaking to his disciples. So with you, now is your time of grief. But I will see you again, and you will rejoice. And no one will take away your joy. In that day, you will no longer ask me anything. Very truly, I tell you, my Father will give you whatever you ask in my name. Amen. යොහන් 16:22 සහ 23 පද එසේ නුඹලාට දැන් ශෝකය තිබේ. නමුත් නැවත නුඹලා දකින්නෙමි. එවිට නුඹලාගේ සිත ප්‍රීති වන්නේය. නුඹලාගේ ප්‍රීතිය කිසිවෙක් නුඹලාගෙන් පැහැර නොගන්නේය. ඒ දවසේදී නුඹලා මාගෙන් කිසිවක් අසන්නේ නැත. සැබවක් සැබවක් නුඹලාට කියමි. පියාණන් වහන්සේගෙන් නුඹලා යමක් ඉල්ලුවොත්, උන්වහන්සේ මාගේ නාමයෙන් ඒ දේ නුඹලාට දෙනසේක. ආමෙන්. You see, in the Old Testament, the people didn't really ask God for very much. They just tried to do all the things that they had to do. And when they did all the things and they obeyed all the laws, the blessing of God came on them. ඒ පරණ ගිවිසුමේ අපි කියවනම් අපි දකිනවා ඔවුන් දෙවියන් වහන්සේගෙන් දේවල් ඉල්ලුවේ නැහැ. ඔවුන් වචනයට අනුව ඔවුන් දේවල් කරා. නීතියට අනුව ඔවුන් දේවල් කරා. එවිට ඔවුන් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔවුන්ගේ ජීවිතවල අත්දැක්කා. That's the Old Testament, isn't it? ඒක තමයි පරණ ගිවිසුම. If you obey me, you're blessed. If you don't obey me, you're not blessed. That's it. මගේ යන්නට කීකරු වුණොත් ඔබ ආශිර්වාද ලබනවා නැත්නම් ඔබ ආශිර්වාද ලබන්නේ නැහැ. And that is how the disciples were brought up. ඒ වගේ තමයි ගෝලයන් බිහි වුනේ. And then Jesus suddenly comes on the scene and they've had 3 years with him. ඒක පාටම එවිට ජේසුස් වහන්සේ පැමිණලා අවුරුදු 3ක් ඔවුන් උන්වහන්සේ ගෝලයන් සමග ගත කරා. And when they wanted something then, if there were 5,000 people to feed, they said, Jesus, we need to feed 5,000 people. They asked Jesus to do it. ඔවුන්ට ඒ ගෝලයන්ට යම් අවස්ථාවන් වලට මුහුණ දෙන විට හිතමු 5000කට සෙනගට කන්න දෙන්න අවශ්‍ය නම් ඔවුන් මොකක්ද කරේ? යේසුස් වහන්සේට කිව්වා, ස්වාමීනි අපිට මේ මනුෂ්‍යයන්ට කන්න දෙන්න අවශ්‍යයි කියලා. යේසුස් වහන්සේ ඒ දේ කළා. When somebody was sick and came to them, they would take that person and say, Jesus, this person needs healing. කවුරු හරි ලෙඩ වෙලා ආවනම් ඔවුන් යේසුස් වහන්සේ වෙතට ඒ පුද්ගලයා ගෙනහිල්ලා කිව්වා, ස්වාමීනි මේ කෙනා සුව වෙන්න අවශ්‍යයි කියලා. When Jesus had said something and they didn't understand him, afterwards they would go to him and say, "Can you explain this to us?" යේසුස් වහන්සේ යම් දෙයක් කියලා ඔවුන්ට තේරුම් ගන්න බැරි වුණා නම් ඔවුන් පස්සේ යේසුස් වහන්සේ වෙතට ගිහිල්ලා ඇහුවා ස්වාමීනි මේක මට පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද කියලා. So for 3 years they've been trained. When they want something, they ask Jesus. ඔවුන් අවුරුදු 3ක් පුහුණුව ලැබුවා. ඔවුන්ට යම් අවශ්‍යතාවයක් වුණාද ඔවුන් යේසුස් වහන්සේ වෙතට ගිහිල්ලා ඒ දේ ලබා ගත්තා. And when they asked Jesus, amazing things happened. යේසුස් වහන්සේගෙන් ඔවුන් යම් දේවල් අහුවහම පුදුම දේවල් සිද්ධ වුණා. And then Jesus goes and says, "I'm going away." යේසුස් වහන්සේ එවිට කියනවා මම දැන් යනවා කියලා. Can you imagine what they thought? Go back to obeying all those laws again. ඔවුන්ට හිතෙන්නේ නැති අයියෝ මොකද්ද දැන් අපට සිදුවෙන්නේ අර නීති මාලාව දැන් ආපහු අපට පිළිපදින්න සිදුවේද කියලා. 3 years of happiness and now we've got to go back to doing all that stuff again. දැන් අවුරුදු 3ක් ප්‍රීතිව සිටියා දැන් ආපහු අර පරණ ජීවිතයට යන්න වෙයිද කියලා හිතා. Jesus said, no. You're not going back and you're not going to stay as you are. I have got something better. යේසුස් වහන්සේ කිව්වා ඔබ පරණ දේ කරන්න යන්නෙත් නැහැ. ඔබට ඊට වඩා විශේෂ දෙයක් ඔබට ලැබෙන්න යනවා කියලා. Verse 23 says, "In that day." ඒ 23 වෙනි පදය කියනවා ඒ දවසේදී. When you see me again, in that day. ඒ දවසේදී. In that day. What was that day? Was it one day? ඒ දවස කියලා කියන්නේ මොකක්ද? යම් දවසක්ද? No, it wasn't one day. It was that day, that period of time after the resurrection. නැවත නැගීමෙන් පස්සේ කාලය. After the resurrection, what happened? මොකක්ද සිදු වුණේ නැවත නැගීමෙන් පස්සේ? People started to get born again. මනුෂ්‍යයා නැවත උත්පාදනය ලැබුවා. People started to become new creations. අලුත් නැවිල්ලක් වුණා මනුෂ්‍යයා. They were living a new life. අලුත් ජීවිතය තුල ඔවුන් ජීවත් වුණා. The life of God was inside them. දෙවියන් වහන්සේගේ ජීවනය මනුෂ්‍යයා තුල තිබුණා. In that day. ඒ දවසේදී. After Jesus had paid the price and presented the blood in the Holy of Holies. ඒ ශුද්ධ ස්ථානයේ යේසුස් වහන්සේ උන්වහන්සේ කුරුසපත් වෙලා ඒ උන්වහන්සේගේ ලේ ඒ ශුද්ධ ස්ථානයේ පූජාවක් ලෙස ඔප්පු කරාම When the temple went from being a place where people went to worship to the point where we became the temple of God. ඒ කාලයේ තිබුණේ ඒ පූජා ස්තන ස්ථානයට ගියා මිනිස්සුන් නමස්කාර කරන්න. නමුත් යේසුස් වහන්සේගේ නැවත නැගිටීමෙන් පස්සේ අපි උනා දෙවියන් වහන්සේගේ දේව මාලිගාව. In that day when we start to live in the presence of the Father. ඒ දවසේදී දෙවියන් වහන්සේගේ අභිමුඛය තුල අපි ජීවත් වුණා. It was a new day. They had never experienced anything like that before. කවදාවත් එවැනි දෙයක් ඔවුන් අත්දැකලා නැහැ. And now we are living in that day. අපි දැන් ජීවත් වෙන්නේ ඒ දවසේ. It is a new day. It is a new season. අලුත් දවසක් අලුත් කාලයක්. When you look at the history of the church, we are living in a beautiful time. අපි ඉතිහාසය බැලුවා නම් සභාවේ අපි දැන් ජීවත් වෙන්නේ ඉතා අලංකාර කාලයක. In that day. ඒ දවසේදී. What does it say? You will no longer ask me anything. මගෙන් කිසිවක් ඔබ අසන්නේ නැත. What do you think they felt when they heard that? You're not going to ask me anything and you're going to ask me for anything anymore. තවදුරටත් ඔබ මගෙන් මුකුත් ඉල්ලන්නේ නැහැ කියලා කියනවා යේසුස් වහන්සේ. That doesn't mean they're not going to ask questions. It means they're not going to ask Jesus for things. යේසුස් වහන්සේගෙන් ප්‍රශ්න අසන එක නෙවෙයි කියන්නේ යේසුස් වහන්සේගෙන් යම් යම් දේවල් ඉල්ලීම නතර කරන කියන එක. I tell you, my Father will give you whatever you ask in my name. සැබවක් සැබවක් නුඹලාට කියමි පියාණන් වහන්සේගෙන් නුඹලා යමක් ඉල්ලුවොත් උන්වහන්සේ මාගේ නාමයෙන් ඒ දේ නුඹලාට දෙනසේක. It was a new day. අලුත් දවසක්. Because God was making us new creations, new people. දෙවියන් වහන්සේ අපිව අලුත් නැවිල්ලක් කරා. And Jesus was teaching them to pray in a new way. දෙවියන් යේසුස් වහන්සේ ඔවුන්ට ඉගැන්නුවා අලුත් ආකාරයට යාඥා කිරීම. My Father will give you whatever you ask in my name. පියාණන් වහන්සේගෙන් නුඹලා යමක් ඉල්ලුවොත් දෙවියන් වහන්සේ ඒ දේ ඔබට දෙනසේක. We won't be praying to Jesus. We won't be praying to Jesus. අපි යේසුස් වහන්සේට යාඥා කරන්නේ නැහැ. We will pray to the Father in the name of Jesus. අපි පියාණන් වහන්සේට යාඥා කරන්නේ Jesus wahansege naamen. Okay? We can worship Jesus and we can thank Jesus. Api Jesus wahanseeta namaskara karanna puluwam, stuti karanna puluwam. But we will not be praying to Jesus. Api Jesus wahanse tulin yaachna karanne neha. And we will be praying to the Father in the name of Jesus. Api piyanan wahanseeta yaachna karanawa Jesus wahansege naamen. I don't know, but sometimes I hear people praying, "Dear Lord Jesus, in Jesus' name we ask for this." Samahar velawata mata ahenawa kachche yaachna karanawa Yesuni kiyala itpasse Jesus wahansege naamen kiyala. We cannot pray to Jesus in the name of Jesus. Jesus wahanseeta yaachna karanna bæ. Jesus wahansege naamen. Yeah, because when you pray in the name of Jesus, you're taking, if you're praying in the name of Jesus, you're taking his authority. Api Jesus wahansege naamen yaachna karanakota wahansege aadhipathya api labanawa. It would be like me speaking to Pastor Roshan. E hariyata mama udaaharanayak dennan. Mama Pastor Roshan ta katha karana vidha. I'm speaking to him. Mama ohota katha karanawa. And I'm saying, Pastor Roshan, you said that I would be allowed to have this, so I'm asking that I can have this. Be like me speaking to Pastor Roshan and reminding him that he told me that I could have something. I don't speak to Roshan like that. Mama hariyata matak karanawa wage Pastor Roshanta mama yam deyak illuwa mata e de den laba ganna puluwan de. If I'm speaking to Pastor Roshan, I'm just going to I don't need to use his name in it. Mama Pastor Roshanta katha karanawa na Pastor Roshange naame palichchi karanna awashya naha. But if Niranjali came to me, mama awanan and said to me, Pastor Roshan says that he wants this to happen, then that would make sense. Niranjali kiwa nan Pastor Roshan kiwa me de sidu wenna awashyai kiyala etakota eka nan apita. And then I would make sure that it happens. Did you understand? Obata therunada? If Niranjali uses Pastor Roshan's name, I will make sure that it happens. Niranjali pavichcha karana Pastor Roshange nama evita mama waga bala gannawa e de sidu wenna. Okay, now it's interesting in verse 23. 23 වෙනි පදය ඉතා වැදගත්. Read it again. In that day you will no longer ask me anything. Verily truly I tell you, my Father will give you whatever you ask in my name. ඒ දවසේදී නුඹලා මාගෙන් කිසිවක් අසන්නේ නැත. සැබවක් නුඹලාට කියමි. පියාණන් වහන්සේගෙන් නුඹලා යමොත් ඉල්ලුවොත් උන්වහන්සේ මාගේ නාමයෙන් ඒ දේ නුඹලාට දෙනසේ. Now all these days, all these years we've been learning about faith, haven't we? මේ අවුරුදු ගණනාවක් අපි ඇදහිල්ල ගැන ඉගෙන ගන්නවා. Everything is possible for him who believes. Nothing is impossible. සියල්ල කරන්න පුළුවන් උන්වහන්සේ විශ්වාස කරන්න කරන කනට. If I have faith as small as a grain of mustard. අවයක් ඇටයක් තරම් ඇදහිල්ල තියෙනවා නම් හඳු පහ කරන්න පුළුවන් කියලා ඉගෙන ගත්තා. There is no faith mentioned in this. ඇදහිල්ල ගැන. No faith. There is this. ඇදහිල්ල ගැන මෙතන තියෙනවා. My Father will give you whatever you ask in my name. පියාණන් වහන්සේ මාගේ නාමයෙන් ඔබ යම් දෙයක් ඉල්ලුවොත් ඒ දේ දෙනවා කියලා තියෙනවා. That's not faith. ඇදහිල්ලක් ගැන සඳහන් වෙන්නේ නැහැ මෙතන. Isn't that great? පුදුමයි නේද? Isn't that really great? පුදුමයි. We don't have to work up our faith here. We don't have to build up our faith here. අපගේ ඇදහිල්ල අපි ගොඩනගන්න අවශ්‍ය නැහැ. My Father will give you whatever you ask in my name. මාගේ පියාණන් වහන්සේ මාගේ නාමයෙන් යේසුස් නාමයෙන් ඔබ යම් දෙයක් ඉල්ලුවොත් ඒ දේ ඔබට දෙනවා. And I'll tell you why we don't have faith there. මම ඔබට කියන්නම් පැහැදිලි කරන්නම් ඇයි මේ ස්ථානයේ ඇදහිල්ල ගැන සඳහන් වෙන්නේ නැත්තේ කියලා. If we are going to be living in that day. අපි ජීවත් වෙනවා නම් ඒ දවසේ. In that day. ඒ දවසේ. To be living in that day we have to have believed in the Lord Jesus Christ. අපි යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නට අවශ්‍යයි. We have to have believed that Jesus died on the cross. යේසුස් වහන්සේ කුරුසපත් වුණා කියලා විශ්වාස කරන්න අවශ්‍යයි. We have to have believed that Jesus rose again from the dead. යේසුස් වහන්සේ නැවත නැගිට්ටා කියලා විශ්වාස කරන්න අවශ්‍යයි. That day is for believing people. ඒ දවස වැදගත් විශ්වාස කරන තැනක්. It says in Colossians 1 verse 12 and 13, doesn't it? That we have been taken out of the kingdom of darkness and we have been brought into the kingdom of light. කොලොසියකේ සඳහන් වෙනවා අපි ඒ අඳුරෙන් ආලෝකයට අපිව රැගෙන ගිහිල්ලා තියෙන්නේ කියලා. Right, we have been taken out, and for that to have happened, we have to have believed in the Lord Jesus Christ. ඒදේ සිදුවෙන්න නම් අපි යේසුස් වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න අවශ්‍යයි. And it says in Romans chapter 12 verse 3. රෝම පොතේ 12 තුන්වෙනි පදයේ සඳහන් වෙනවා. It says that in accordance with the faith God has distributed to each of us, there is a faith that God has distributed to everyone. දෙවියන් වහන්සේ විසින් යම් ඇදහිල්ලේ ප්‍රමාණයක් කීප දෙනෙකුට දීලා තියෙනවා. So this when Jesus is speaking, යේසුස් වහන්සේ සමාවෙන්න යම් ඇදහිල්ලේ මට්ටමක් යේසුස් වහන්සේ විසින් අපි හැමෝන්ටම දීලා තියෙනවා. When Jesus is speaking, he is assuming that we are people of faith. යේසුස් වහන්සේ මෙතන කතා කරන විට උන්වහන්සේ විශ්වාස කරනවා අපි ඇදහිල්ලේ මිනිස්සුන්. Because we cannot be living in that day if we didn't have faith to come to this place. අපි මේ ස්ථානයට පැමිණෙන්න ඇදහිල්ල අවශ්‍යයි. මේ දවසේදී අපි ඒ දවසේදී අපි ඒ දවස ගැන කතා කරා අපි සිටින්න නම් යේසුස් වහන්සේව විශ්වාස කරලා ඒ ඇදහිල්ල අපිට තියෙන්න අවශ්‍යයි. Which is a really good thing that actually makes prayer very easy. ඒක අනර්ග දෙයක් මන්ද යාඥාව ලේසි වෙනවා. I tell you, my Father will give you whatever you ask in my name. ඔබ මාගේ පියාණන් වහන්සේගේ යමක් ඉල්ලුවොත් මාගේ නාමයෙන් ඔබට ඒ දේ දෙනසේක. Isn't that a wonderful thing? පුදුමයි නේද? We are the believing ones. අපි විශ්වාස කරන තැනක්. We are the new creation. අලුත් නැවිල්ලක් අපි. We have declared our faith and we have received a portion of faith. අපි අපේ ඇදහිල්ල ප්‍රකාශ කරලා තියෙන්නේ. අපි ඇදහිල්ලේ මට්ටමක් අපි සියලු දෙනා We have come to the Father through Jesus Christ. අපි පියාණන් වහන්සේ වෙත ගිහිල්ලා හමාරයි යේසුස් වහන්සේ තුලින්. And so we can speak to our Father. එම නිසා අපට කෙලින්ම අපගේ පියාණන් වහන්සේට කතා කරන්න පුළුවන්. And whatever we ask our Father. අපි මොනවා හරි දෙයක් අපගේ පියාණන් වහන්සේගෙන් ඉල්ලුවාද He will give උන්වහන්සේ අපිට ඒ දේ දෙන්න යනවා මේ One of the things that I loved in Rhapsody this morning. මේ උදෑසන යථාර්ථයේ රිද්මේ මම ඉතාමත් ආස කරපු දෙයක් තමයි I can't remember the exact quote but it was something like we do it because we love God. අපි යම් දෙයක් කරනවා නම් ඒ දේ කරන්නේ දෙවියන් වහන්සේට අපි ප්‍රේම කරන නිසා. We do because we love God. අපි කරන දේ කරන්නේ දෙවියන් වහන්සේට ප්‍රේම කරන නිසා. When we come to church, we come to church because we love God. අපි සභාවට පැමිණෙන්නේ දෙවියන් වහන්සේට ප්‍රේම කරන නිසා. When we pray, when we read the Bible, we do it because we love God. අපි යාඥා කරන්නේ දේව වචනේ කියවන්නේ දෙවියන් වහන්සේට ප්‍රේම කරන නිසා. When we choose to do the right thing, we do it because we love God. අපි හරි දේ කරන්න තීරණයක් ගන්නෙ අපි දෙවියන් වහන්සේට ප්‍රේම කරන නිසා. When we're kind, we do it because we love God. When we're kind, we do it because we love God. අපි කරුණාව දක්වන්නේ අපි දෙවියන් වහන්සේට ප්‍රේම කරන නිසා. When we give the gospel, we do it because we love God. අපි සුභාරංචිය දෙන්නේ දෙවියන් වහන්සේට ප්‍රේම කරන නිසා. We love the Lord. අපි දෙවියන් වහන්සේට ආදරේ. That's what joins us together. ඒ දේ තමයි අපි එකතු කරන්නේ. We love our Father. අපි අපගේ පියාණන් වහන්සේට ප්‍රේම කරනවා. And our Father loves us. අපගේ පියාණන් වහන්සේ අපට ප්‍රේම කරනවා. And our Father will give us whatever we ask in the name of Jesus. අපගේ පියාණන් වහන්සේ අපි යම් දෙයක් යේසුස් වහන්සේගේ නාමයෙන් ඉල්ලුවා නම් අපට දෙන්න යනවා. Meditate on this verse. මේ වචනය ඔබ මෙනෙහි කරන්න. Okay? The verse says, Father will give us whatever you ask. මෙතන සඳහන් වෙනවා පියාණන් වහන්සේ ඔබ යම් දෙයක් ඉල්ලුවොත් උන්වහන්සේ ඒක දෙනවා කියලා. It's that simple. The problem is sometimes we change what we ask for. සමහර වෙලාවට අපි වෙනස් කරනවා අපි ඉල්ලන දේ. We change our confession. අපේ ප්‍රකාශ කිරීම අපි සමහර වෙලාවට වෙනස් කරනවා. The verse says, Whatever you ask. ඒ වචනේ සඳහන් වෙනවා ඔබ යම් දෙයක් ඉල්ලුවොත් ඕනෑම දෙයක් ඉල්ලුවොත්. Last night, Jemima's been having a temperature for 2 days. Jemima's ගිය දවස් දෙකේ උණ ගතියක් තිබුණා. And when Roshan went last night, he said, "Oh, she's going to be better." And I said, "But she's got a really high temperature still." පස් රොෂාන් ගෙදරින් පිට වෙනකොට පස් රොෂාන් කිව්වා ඇය හොඳ වෙන්න යනවා කියලා. නමුත් පස් ලිස් කිව්වා තාමත් උණ හරි අධිකයි කියලා. Yeah, her temperature feels very high. ගොඩක් රස්සට තිබුණා ඇඟ. And Pastor Roshan said it's not on what we feel. And I suddenly thought, yeah, this is. Sometimes we can ask God, but we feel something else. And then we lose the prayer that we've just prayed. අපි දෙවියන් වහන්සේගෙන් පියාණන් වහන්සේගෙන් යම් දෙයක් ඉල්ලනවා නමුත් අපි හැඟෙන දේ මත අපි රැඳී සිටිනවා එතකොට අපි දෙවියන් වහන්සේගේ ඉල්ලපු දෙයයි අපි ප්‍රකාශ කරපු දෙයයි වෙනස් වෙනවා Don't lose the prayer you pray. ඔබ ඒ ඉල්ලපු යාඥාව පියාණන් වහන්සේගේ ඉල්ලපු දේ වෙනස් කරන්න එපා Because the truth is සත්‍යතාවය නම් Our Father will give us whatever we ask In the name of Jesus. අපි යම් දෙයක් පියාණන් වහන්සේගෙන් ඉල්ලුවොත් උන්වහන්සේ යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ දේ අපට පියාණන් වහන්සේ දෙනවා. Amen. Point number 2. දෙවෙනි කාරණාව There is a power we have the power of attorney to use the name of Jesus. අපට යේසුස් වහන්සේගේ නාමය පාවිච්චි කරන්න අයිතිවාසිකමක් තියෙනවා. Do you understand that? I really didn't understand what a power of attorney was for a very long time. It just seemed like a very long phrase. මට ගොඩක් කාලයක් යනකම් මේ පදය මේක තේරුම් ගන්න බැරි වුණා මේ අයිතිවාසිකම පිළිබඳව. Okay, what it means is this. මේක තමයි එකෙන් තේරුම් ගන්න ඕන. If I have anything going on in England, I am not there to handle it, right? මම මට එංගලන්තේ යම් කිසි දෙයක් තියෙනවා නම් So I have වටිනා දෙයක්. මම එතන ඒ ස්ථානයේ නැහැ. ඒ දේ වග බලා ගන්න. So I have written a letter for my dad. Emanisa mama liumak liyenawa mage piyata. And that means and I've written saying my dad has full authority over this and this. There's not a lot there actually, but he's got full authority over anything that is going on there that I can't be there for. Mama engalante dan nathi nisa mama liumak liyala aadhipathya pavaranawa e wagakima mage piyata. මට තියෙන ඒ වස්තුව එතන බලා ගන්න කියලා. So that if something ever happens in England, I don't have to get on the plane to go. My dad has complete authority to answer any questions and to do anything that has to be done. මම ඒ මගේ මට අයිති දේ කෙරෙහි වගකීම මගේ පියාට පවරලා තියෙන නිසා, ඔහුට ආධිපත්‍ය දීලා තියෙන නිසා යම් කාරණාවක් සිදු වුණොත් මට අයිති දේ කෙරෙහි මම ප්ලේන් එකට නැගලා එංගලන්තයට යන්න අවශ්‍යතාවයක් නැහැ. My things, my dad has complete access and authority. Access to and authority over. මට අයිති දේ කෙරෙහි මම ආධිපත්‍ය පවරලා දීලා තියෙන නිසා ඔහුට තියෙනවා තීරණ ගන්න බලය. They're still mine, but they're actually my dad's as well, isn't it? ඇත්තටම ඒ එංගලන්තේ මට අයිති දේ මගේ නමුත් මගේ ඒක මගේ තාත්තටත් අයිති මොකද මම අයිතිය පවරලා දීලා තියෙන නිසා. Okay, let's read verse 24 to 26 in John 16. අපි යොහාන් 16 24 to 26. 24 සිට 26 දක්වා කියවමු. And the beginning of 27. 27 මුල දක්වා. Until now, you have not asked for anything in my name. Ask and you will receive and your joy will be complete. Right, though I have been speaking figuratively, a time is coming when I will no longer use this kind of language, but will tell you plainly about my Father. In that day, you will ask in my name. I am not saying that I will ask the Father on your behalf. No, the Father himself loves you. Yohan 16:24 සිට මේ දක්වා මාගේ නාමයෙන් නුඹලා කිසිවක් ඉල්ලුවේ නැත. නුඹලාගේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස ඉල්ලා පල්ලා එවිට නුඹලාට ලැබෙන්නේය. මේ දේ උපමා වලින් නුඹලාට කතා කෙලිමි. නමුත් උපමා වලින් තවත් නුඹලාට කතා නොකොට පැහැදිලි ලෙස පියාණන් වහන්සේ ගැන නුඹලාට දන්වන්නා වූ කාලය පැමිණෙන්නේය. ඒ දවසේදී මාගේ නාමයෙන් නුඹලා ඉල්ලන්නෙහිය. නුඹලා උදෙසා පියාණන් වහන්සේට යාඥා කරන්නෙමි නොකියමු. මක් නිසාද නුඹලා මට ප්‍රේම වූ බැවින් මා දෙවියන් වහන්සේ වෙතින් ආබව විශ්වාස කළ බැවින් පියාණන් වහන්සේම නුඹලාට ප්‍රේමවනසේක. Amen. Verse 24. I love it. Until now you have not asked for anything in my name. They still haven't used the name of Jesus because they haven't had to. But he says, ask and you will receive. And your joy will be complete. That is a word for us. Amen. For today. Amen. මෙතන ඉත අනර්ගයි 16:24 වන පදය එතන සඳහන් වෙනවා මාගේ නාමයෙන් ඔබ තවමත් කිසිවක් ඉල්ලා නැත කියලා. නමුත් උන්වහන්සේ කියනවා මාගේ නුඹලාගේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස ඉල්ලා පල්ලා එවිට ඔබට ලැබෙන්නේ. මේ දවසේදී ඒ වෙනකන් ඔවුන්ට යේසුස් වහන්සේගේ නාමය පාවිච්චි කරන්න අවශ්‍යතාවයක් උනේ නැහැ. This week, ask and you will receive, and your joy will be complete. මේ සතිය තුළ ඔබ ඉල්ලන්න ඔබට ඒ දේ ලැබෙන්න යනවා. ඔබගේ ප්‍රීතිය සම්පූර්ණ වෙන පිණිස. Don't think about asking. ඔබ හිතන්න එපා ඉල්ලීම ගැන. Don't just wonder whether you can ask. ඔබ හිත හිතා ඉන්න එපා ඔබට ඉල්ලන්න පුළුවන්ද කියලා. Ask and you will receive. ඔබ ඉල්ලන්න එවිට ඔබට ලැබෙන්න යනවා. Amen. Yeah. Now you know this morning Josiah was hungry and I could see he was hungry. And he tried it. He said, "Mummy, can I go and get something from the canteen?" මේ උදෑසන ජොසයා මගේ පුතාට බඩගිනි හැදිලා මට කිව්වා මම කැන්ටිමට ගිහිල්ලා යම් දෙයක් ගන්න දාන්න කියලා හැව මගෙන්. Now I knew he was hungry, but I wouldn't have actually given him anything from the canteen, but because he asked me, he got it. මම දැනන් හිටියා ඔහුට බඩගිනි කියලා. නමුත් මම දෙන්න නෙවෙයි හිටියේ සල්ලි ගිහිල්ලා කැන්ටිමෙන් මොනවද ගන්න. නමුත් ජොසයා මගේ පුතා මගෙන් ඉල්ලුව නිසා ඔහුට ඒ දේ ලැබුණා. Okay, ask and you will receive. ඉල්ලන්න එවිට ඔබට ලැබෙවි. Verse 25, Jesus is explaining to them that later they will understand. Now it's easy for us to understand, but it wasn't so easy then because Jesus hadn't died yet. ඊට පස්සේ 25 වන පදේ යේසුස් වහන්සේ උන්ට පැහැදිලි කරලා දෙනවා ඔබට මේක තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා. දැන් නම් අපිට තේරුම් ගන්න ඉතා ලේසි. Right, verse 26. In that day, you will ask in my name. I am not saying that I will ask the Father on your behalf. ඒ දවසේදී මාගේ නාමයෙන් නුඹලා ඉල්ලන්නෙහිය. නුඹලා උදෙසා පියාණන් වහන්සේට යාඥා කරන්නෙමි නොකියමි. In that day, I am not saying that I will ask the Father on your behalf. නුඹලා උදෙසා පියාණන් වහන්සේට යාඥා කරන්නෙමි නොකියමි. Okay, Jesus does not go and ask the Father on our behalf. යේසුස් වහන්සේ පියාණන් වහන්සේ වෙතට ගිහිල්ලා අපි වෙනුවෙන් දේවල් ඉල්ලන්නේ නැහැ. Can you see that? Sometimes we think, well, if we keep on asking and Jesus will keep on asking. It's not like that. අපි සමහර වෙලාවට හිතන්න පුළුවන් අපි මෙහෙම යේසුස් ගෙන් වහන්සේගෙන් දිගින් දිගටම ඉල්ලුවක් නම් ලැබෙයි කියලා අපිට ඒ විදිහට දේවල් සිදු වෙන්නේ නැහැ. Jesus does not ask the Father. යේසුස් වහන්සේ පියාණන් වහන්සේගෙන් අහන්නේ නැහැ. The Father listens to us. පියාණන් වහන්සේ අපට ඇහුම්කන් දෙනවා. Because the Father in verse 27 loves us. මන්ද 27 වන පදේ පියාණන් වහන්සේ අපට ප්‍රේම කරන නිසා. We are not in some distant relationship with the Father. He loves us and he listens to every single one of us. අපි පියාණන් වහන්සේ එක්ක ඒ දුර බැහැර සම්බන්ධතාවයක් නෙවෙයි තියන්නේ. පියාණන් වහන්සේ අපට ආදරෙයි ප්‍රේම කරනවා. එම නිසා මෙතන සිටින අපි සියලුම දෙනාගේ ආඥාවන් වලට උන්වහන්සේ කන් දෙනවා. We can go by ourselves to the Father. අපිට තනිව තනියෙන් පියාණන් වහන්සේ වෙතට ගිහිල්ලා දේවල් ඉල්ලන්න පුළුවන්. Our job is to love the Father and to ask the Father. අපගේ කාර්යය තමයි පියාණන් වහන්සේට ප්‍රේම කිරීම සහ උන්වහන්සේගෙන් ඉල්ලීම. And we ask, it says in verse 26, in the name of Jesus. අපි ඉල්ලන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන්. We ask in the name of Jesus. අපි ඉල්ලන්නේ යේසුස් වහන්සේගේ නාමයෙන්. Jesus is the name that is in charge of the whole of the New Testament. ඒ අලුත් ගිවිසුමේ බාරකාරය උසුලන්නේ යේසුස් වහන්සේ. I think it's in Colossians 2 somewhere. It says that the fullness of the Godhead dwells in Jesus. දේවත්වයේ සම්පූර්ණත්වය රඳා පවතින්නේ යේසුස් වහන්සේ තුල කියලා සඳහන් වෙනවා කොලොසි පොතේ. We have the power of attorney to use his name. අපට අයිතිවාසිකම තියෙනවා යේසුස් වහන්සේගේ නාමය පාවිච්චි කරන්න. Jesus won and established everything for us when he rose from the dead. යේසුස් වහන්සේ නැවත නැගිට විට උන්වහන්සේ අපට යම් දේවල් ලබා දුන්නා. And we know that Jesus died and went to hell and rose again. අපි දන්නවා යේසුස් වහන්සේ කුරුසපත් වුණා, මැරුණා, උන්වහන්සේ ගියා ඒ නිරයට. He went to the cross in my name. උන්වහන්සේ කුරුසපත් වුණා. He went to hell in my name. මාගේ නාමයෙන්. He went to hell in my name. නිරයට ගියා මාගේ නාමයෙන්. He took my name. මාගේ නාමය උන්වහන්සේ ගත්තා. So that when he rose, I could take his name. මන්ද උන්වහන්සේ නැවත නැගිට්ටාම මට උන්වහන්සේගේ නාමය ගන්න පිණිස. I take his name. මම උන්වහන්සේගේ නාමය ගන්නවා. I take his name. මම උන්වහන්සේගේ නාමය ගන්නවා. And because I take his name, I have the full right to everything that is his. මම උන්වහන්සේගේ නාමය දරා ගන්න නිසා උන්වහන්සේට යම් අයිතිවාසිකම් තියෙනවද? ඒ අයිතිවාසිකමම මටත් තියෙනවා. I have the power of eternity of attorney to use his name. මට අයිතිවාසිකමක් තියෙනවා උන්වහන්සේගේ නාමය දරන්න. Legally I am allowed to stand in his place. නීතිමය වශයෙන් උන්වහන්සේගේ ස්ථානය ගන්න මට අයිතිවාසිකමක්. And that is why I can ask the big things. That is why I can ask boldly. ඒක තමයි නිර්භීතව විශාල දේවල් මට ඉල්ලන්න පුළුවන්. Point number 3. තුන්වෙනි කාරණාව Jesus වහන්සේ is the name above all names සියලු නාමයන්ට වඩා ඉහළ වූ නාමය යේසුස් වහන්සේගේ නාමය Philippians chapter 2 verses 9 to 11 ෆිලිප්පි පොතේ දෙවනවන පරිච්ඡේදයේ 9 සිට 11 දක්වා Therefore God exalted him Jesus to the highest place and gave him the name that is above every name, that at the name of Jesus, every knee should bow in heaven and on earth and under the earth, and every tongue acknowledge that Jesus Christ is Lord to the glory of God the Father. Philippi pote devana parichchede 9 sita 11 dakwa ebevin deviyan wahanse unwahanseva ita usas kota සියලු නාමවලට වඩා උසස් නාමය උන්වහන්සේට දුන්සේක. එසේ කළේ ස්වර්ගයෙහිද පොළවෙහිද පොළව යටද සියල්ලන් යේසුස් යන නාමයෙන් දන නමන පිණිසත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ස්වාමීන් වහන්සේ බව පිය වූ දෙවියන් වහන්සේගේ ගෞරවය සඳහා සියලු දිව්වලින් ඒත්තු ගන්න පිණිසත්ය. That at the name of Jesus, Jesus every knee should bow. Jesus wahansege naamen sielu dana namanna. Where are the knees going to bow? Tell me the three places. Monawada karana thuna Jesus dana namana. Kohede dana namanne? 10 wini pade. ස්වර්ගයේද in heaven පොළොවේද on earth and පොළොවේ යටද under the earth so where everywhere in heaven හැම ස්ථානෙම ස්වර්ගයේද on earth පොළොවේද under the earth පොළොවේ යටද wherever anybody is wherever anything is අපි කොහේ හිටියත් every knee will bow. That is the power in the name of Jesus. The name of Jesus has power in heaven. The name of Jesus has power on earth. The name of Jesus has power in hell. Yesus wahansege naameta balaya thiyenawa swargayehi. Yesus wahansege naameta balaya thiyenawa polowehi. E wageema Yesus wahansege naameta balaya thiyenawa polowe yata. The name of Jesus has power everywhere. Yesus wahansege naameta balaya thiyenawa hama sthanayakama. And it's not that it's going to bow, it should bow. It is a declaration. ඒක ප්‍රකාශ වීමක් ධන නමනවා කියන. Yeah, it's not කරන්න යනවා. It's not going to. It should bow. They will. It's it. අනිවාර්යෙන්ම ධන නමන්න ධම නදන නමනවා. That is the power in the name of Jesus. ඒක තමයි තිබෙන බලය යේසුස් වහන්සේගේ නාමයේ. So surely there is nothing too big for that name. ඒ නාමයට විශාල දේවල්. There is nothing too complicated for that name. වැඩි සංකීර්ණ විශාල කියලා දෙයක් නැහැ යේසුස් වහන්සේගේ නාමයෙන්. Jesus has the name above all names. යේසුස් වහන්සේගේ නාමය අන් සියලු නාමයන්ට වඩා. When we come in that name, when we use that name, wherever it is, that name in the spirit realm will be recognized. අපි ආත්මික තලයේ ඒ යේසුස් යන නාමය මොන අවස්ථාවේදී මොන ස්ථානයේදී පාවිච්චි කළත් ඒ නාමය අඳුන ගන්නවා. So when we go back to John chapter 16 verse 23 and 24. අපි නැවත යමු යොහාන් 16 වන පරිච්ඡේදයේ 23 සහ 24 පද. My Father will give you whatever you ask in my name. නුඹලා යමක් ඉල්ලුවොත් උන්වහන්සේ මාගේ නාමයෙන් ඒ දේ නුඹලාට දෙනසේක. Jesus says, "You request the Father in my name, Jesus and my Father will give you." Jesus wahanse kiya sitinawa oba piyanan wahansegen illanna mage namayen obata e de labenawa kiyala. The next point, point four that I want to look at is declarations in his name. Mama ilangata balanna yanawa prakash kirim Jesus wahansege namayen. And it's in John chapter 14. Yohan 14 vana parichchede. Jesus is speaking again. Yesus wahanse katha karanawa. And it's verse 13 and 14. Yohan 14 13 saha 14 pada. It says, Jesus says, "I will do whatever you ask in my name, so that the Father may be glorified in the Son. You may ask me for anything in my name, and I will do it." Nubala mage naamen illana koi deyak wat putraya tula piyanan wahanse mahimaya labana pinisa mama eka ishta karannemi. Nubala visin mage naamen koi deyak illuwat mama eka ishta karannemi. In the amplified version, I just want to read that. Verse 13 and 14, I'll just read it in English. Venama parivartanayak mama kiyawanna yanawa 13 And I will do, I myself will grant whatever you ask in my name, as presenting all that I am, so that the Father may be glorified and extolled in and through the Son. Yes, I will grant, I myself will do for you whatever you ask in my name, as presenting all that I am. Now this, don't worry, don't need to stop there. This passage is different from the John 16 passage. Me pada venas Yohan 16 pada walata wada. John 16 we ask the Father. Yohan 16 api piyanan wahansegen illenawa. And he will give it to us. Piyanan wahanse apata denna yanawa. In John 14 verses 13 and 14. 13 saha 14 We make declarations අපි ප්‍රකාශ කිරීම කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. And when we make declarations in the name of Jesus අපි යේසුස් වහන්සේගේ නාමයෙන් ප්‍රකාශ කරාම Jesus will do it for us. යේසුස් වහන්සේ අපි වෙනුවෙන් ඒ දේ කරනවා. Because he has won the victory in everything. මන්ද යේසුස් වහන්සේ ජයග්‍රහණය ලැබලා තියෙනවා සියලු දේ තුල. We can achieve everything in his name. යේසුස් වහන්සේගේ නාමයෙන් අපට සෑම දෙයකම ජයග්‍රහණය ලබන්න පුළුවන්. And he will do it to bring glory to the Father. යේසුස් වහන්සේ ඒ දේ කරනවා පියාණන් වහන්සේට වහිමය ගෙන දෙන පිණිස. It is to make a demand and establish something in the name of Jesus. Jesus වහන්සේගේ නාමයෙන් යම් දෙයක් ඉල්ලලා ඒ දේ ලැබෙන පිණිස. It is using the name of Jesus and all of that means to get something done. Jesus වහන්සේගේ නාමයෙන් යම් දෙයක් ඉල්ලනවා ඒ දේ අපි දකින්න යනවා. We are using the name of Jesus to get things done. අපි Jesus වහන්සේගේ නාමය පාවිච්චි කරනවා Because the name of Jesus has everything. It has total victory. It has total authority. It has total power. Jesus වහන්සේගේ නාමය තුල සියලු දේ තියෙනවා. ජයග්‍රහණය තියෙනවා, බලය තියෙනවා, සියලු දේ තියෙනවා Jesus වහන්සේගේ නාමය තුල. So we use that name to establish things and decree things in the spirit. එම නිසා අපි Jesus වහන්සේගේ නාමය පාවිච්චි කරනවා ආත්මික තලයේ යම් යම් ප්‍රකාශනය කරන්න යම් යම් දේවල් ස්ථාපිත කරන්න. And then Jesus will make sure that it happens. Jesus වහන්සේ එවිට වග බලා ගනි ඒ දේ සිදුවන බව. And that will bring glory to the Father. එවිට ඒ දේ තුළින් දෙවියන් වහන්සේට මහිමය ගෙනෙනවා. The name of Jesus establishes the decrees that we make. Jesus වහන්සේගේ නාමය ස්ථාපිත කරනවා අපි කරන ප්‍රකාශන. The name of Jesus gets things done. Jesus වහන්සේගේ නාමයෙන් අපට යම් යම් දේවල් කරගන්න පුළුවන්. So sometimes we come to the we pray to the Father in the name of Jesus. සමහර වෙලාවට අපි පියාණන් වහන්සේට ආඥා කරනවා Jesus වහන්සේගේ නාමයෙන්. We will receive what we have asked for. අපිට එවිට ලැබෙන්න යනවා අපි ඉල්ලපු දේ. Sometimes we will make decrees in the name of Jesus. සමහර වෙලාවට අපි ප්‍රකාශන කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. And we will change situations. We will change things. අවස්ථාවන් වෙනස් කරන්න යනවා ඒ නාමය පාවිච්චි කරලා. And it will bring glory to the Father. දෙවියන් වහන්සේට මහිමය ගෙනෙන පිණිස. We can pray and we must pray in the name of Jesus. අපිට යාඥා කරන්න පුළුවන් අපි යාඥා කළ යුතුයි යේසුස් වහන්සේගේ නාමයෙන්. Amen. Amen. Amen. Right, let's stand up. අපි නැගී සිටිමු. You know, this holiday time, God wants us to remember that we are new people, that we are new creation. He wants us to use this time to remember who we are. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි මතකයට ගෙනෙන්න අපි අලුත් මැවිල්ලක් කියලා දෙවියන් වහන්සේ. Because as we understand and as these things that are fresh in our spirits, it is so easy for us to pray to the Father. අපි මේ දේ තේරුම් ගන්න විට නැවුම් වශයෙන් මේ දේ අපේ මතකයට ආවහම අපිට යාඥා කරන්න ඉතා පහසුයි. To pray to the Father who loves us. පියාණන් වහන්සේට යාඥා කරන්න අපට ප්‍රේම කරන්න. God wants us to ask him for things. යේසුස් දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි උන්වහන්සේගෙන් යම් දේවල් He doesn't want us carrying burdens. උන්වහන්සේගේ කැමැත්ත නෙවෙයි අපි මහත් බරක් උසලාගෙන යන්නේ. He wants us asking him for things that our joy may be full. දෙවියන් වහන්සේගේ කැමැත්ත අපි උන්වහන්සේගෙන් දේවල් ඉල්ලීම අපගේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස. Ask and receive from the Father that your joy may be full. ඔබ පියාණන් වහන්සේගෙන් ඉල්ලන්න ඔබට ඒ දේ ලැබෙන්න යනවා ඔබගේ ප්‍රීතිය සම්පූර්ණ වන පිණිස. Enjoy your relationship with the Lord. පියාණන් වහන්සේ සමඟ ඔබගේ සම්බන්ධතාවය භුක්ති විඳින්න. And enjoy asking him and enjoy receiving him. ඔබ ප්‍රීති වෙන්න පියාණන් වහන්සේගෙන් දේවල් ඉල්ලීම තුල සහ උන්වහන්සේගෙන් දේවල් ලබා ගැනීම තුල. Enjoy this week. මේ සතිය ඔබ භුක්ති විඳින්න. And there might be situations in your life where you just need to see a change. ඔබගේ ජීවිතයේ අවස්ථාවන් තිබෙනවා ඇති. ඔබ වෙනසක් දකින්න කැමති. As you pray in tongues. ඔබ අන්‍ය භාෂාවෙන් කතා කරන විට. In the name of Jesus, you will be able to decree the changes that you need to see. ඔබ යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරන විට ඔබට ප්‍රකාශ කරන්න පුළුවන් ඔබගේ ජීවිතයේ ඒ වෙනස් වෙන්න අවශ්‍ය ස්ථාන. We can change the things that are not good. අපිට වෙනස් කරන්න පුළුවන් අපගේ ජීවිතේ යහපත් නැති ස්ථාන. Because we can decree it in the name of Jesus. මන්ද අපට ප්‍රකාශ කරන්න පුළුවන් නිසා යේසුස් වහන්සේගේ නාමයෙන්. And Jesus wants to bring glory to the Father. යේසුස් වහන්සේගේ කැමැත්ත පියාණන් වහන්සේට මහිමය ගෙනේ. Whatever situations we have within us the ability to get what we need and to bring the change that we need. අපි මොන වගේ අවස්ථාවකට මුහුණ දුන්නත් අප තුල හැකියාව තියෙනවා අපට අවශ්‍ය දේ ලබා ගන්න. And if there are things you need to ask for or there are things that you know you need to decree, now is the time to do it. දැන් තමයි ඔබගේ අවස්ථාව ඔබට යම්කිසි දෙයක් ඉල්ලන්න අවශ්‍ය නම් නැත්නම් ප්‍රකාශ කරන්න අවශ්‍ය නම් මෙයයි ඔබගේ අවස්ථාව. And this week keep on doing this word. මේ වචනය ඔබ මේ සත්‍ය තුල දිගින් දිගටම කරන්න. We are blessed when we do it. අපි ආශිර්වාද ලබනවා මේ දේ අපි කරන අතර. Right. If there is anybody that does not know the Lord Jesus Christ today, මෙසානේ සිටිනවා නම් යම් කෙනෙක් ඔබ යේසුස් වහන්සේව පෞද්ගලිකව අඳුරන්නේ නැහැ. And you would like to have that relationship with God. ඔබ කැමති නමුත් අලුත් සම්බන්ධතාවයකට පැමිණෙන්න Jesus Christ where you can come to the Father. පියාණන් වහන්සේට බෙතට එන්න ඔබට අවස්ථාව ලැබෙනවා. And you can ask and receive from him. ඔබට එවිට පියාණන් වහන්සේගෙන් යම් දේවල් ඉල්ලලා ඒවා ලබා ගන්න පුළුවන්. We want you to come forward today. කැමැති ඔබට ඉදිරියට ආරාධනා කරන්න. And we will pray with you and we will pray for you. අපි ඔබ සමග සහ ඔබට ඔබ වෙතට යවවට යාඥා කරනවා. And we will teach you to pray. අපි ඔබට උගන්වනවා යාඥා කරන්න. We're going to sing that song the name above all names. අපි දැන් ගීතිකාවක් ගායනා කරන්න යනවා. I want people if you want to accept the Lord to come forward. And if there are things you need to ask the Lord, church, if there are things you need to ask the Lord, you ask him during this song. If there are things you need to decree, you decree them during this song. මේ ගීතිකාව අපි ගායනා කරන අතර ඔබ යේසුස් වහන්සේ හදවතට පිළිගන්න කැමති නම් කරුණාකර ඉදිරියට එන්න. ඒ වගේම සභාව මෙයයි ඔබට අවස්ථාව යේසුස් වහන්සේගේ නාමයෙන් ප්‍රකාශ කරන්න සහ දේවල් ඉල්ලන්න. Jesus, yes, I'm here to wonder, oh, we know.